ධර්මානුශාසනාව. කරුණු පින්දුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. බදාහි දුන ලද්දේ අදවාගේ ඇසල පොය දවසකයි. මේ විදිහේ ආචාර්යමත් සිදුවීම් තුළින් පූජනීයත්වයට පත් වූ ඇදල පොහොය දවසේදී බෞද්ධයන් වශයෙන් නිතර ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවට සමන් දෙන්න බොහෝ සෙයින් කැමති වෙනවා. දැන් මේ වේලාවේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාව සම්බන්ධ පූර්ණ විවරණයක් නෙමෙයි අපි ඉදිරිපත් කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධ ධාම සරල දහම් මඟක් ගැන හැඳින්වීමයි. සින්නතුන් අහලා තියනවා නේද? මහා සාගර යදුන් 84000ක් ගැඹුරයි කියලා. දැන් අද කාලේ යදුන් 84000ක් ගැඹුරු මනින්ද සමතෙක් නැහැ. නමුත් මේක ඈත අතීතයේ තිබුණු සමතයක්. ඒ මහා සාගරයේ යදුන් 84000ක් ගැඹුරයි කියුවාම පටන් ගැනීමේ සිටම මේ යදුන් 84000 ගැඹුරයි කියලා පිළිගන්න බැහැනේ. ඒ බවයි සරුවඥන් වහන්සේ පහාරාද සූත්‍රාන්ත දේශනාවේදී පැවැත්වුවේ. මහා සමුද්‍රය එකතැනින් ගැඹුරු නොවි අනුපිළිවෙලෙන් ගැඹුරු වූ වාසේ සම්බුද්ධ ශාසනය එකතැනින්ම අරිහත්ත්වයටපත් නොවි විසරණේ පටන් අනුපිළිවෙලෙන් අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ ක්‍රියා අනුකුබ්බ ප්‍රතිපදා කියන මේ අනුපිළිවෙලින් ශික්ෂාව සීලය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා, ප්‍රතිපත්ති අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා, ක්‍රියා පිළිවෙත් අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා, අධිකමය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා. මෙන්න මේක නිසා මේ සාධක කරගෙන ගාම්භීර වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධව අරිහත් මාර්ගඥානයේ තරම් ගැඹුරුකමක් නොව එදිනෙදා ජීවිතයේ තුළින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනුගමනය කළ යුතු ආකාරය ගැන කාම සරල දෙවීමක් මේ ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ පිසරණ සමාදානයේදීම බෞද්ධයා අවතීර්ණය වන්නේ, දැසගන්නේ, පියවර නගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන දැක්වෙන මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි. ඉදං හෝකන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී කටිපදා අරිය සත්‍යං. මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආරිය සත්‍යයි. අයමිනව අරියෝ අර්ථංගිකෝ මග්ගෝ. මේ කියනු ලබන ආර්ය වූ අෂ්ටාංගික මාර්ගයයි. සේයති ඉදං ඒ කවරක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. යාභාවක නෛර්යානික කුසල නිවරදි දෘෂ්ටිය සම්මාදිට්ඨියයි. යාභාවක කුසල නිවරදි කල්පනාව සම්මා සංකල්පනාවයි. යථාවක නියානික කුසල යහපත් වචනේ සම්මා වාචාවයි. එවැගේම යථාවක නියානික කුසල යහපත් ක්‍රියාව සම්මා කම්මන්තයයි. යථාවක නියානික කුසල යහපත් ආජීවය ජීවත් වෙන සම්මා ආජීවයයි. එවැගේම යථාවක නියානික කුසල යහපත් උත්සාහය සම්මා වායාමයයි. යථාවක නියානික කුසල උතුම් සිහිය සම්මා සතියයි. යථාවක නියානික කුසල යහපත් එකඟත්වය සම්මා සමාධියයි. මේ යථාවක නියානික කුසල කියන වචන තුන බොහෝ සෙයින් අර්ථ කතාවල දක්වන වචන තුනක්. ඒක අපි තෝරා ගන්නට ඕනේ. සම්මා දිට්ඨිය යථාවක කියන්නේ කුමක්ද? යථාභාවක කියන්නේ නිවරදි කියන තේරුමමයි. නියානික කියන්නේ නිවන දක්වා යොමු කරන කියන තේරුමයි. කුසල කියන්නේ අකුසල් නැසන කියන තේරුමයි. යහපත් කියන්නේ සියල්ලට පොදු වචනයයි. එතකොට සම්මාදිට්ඨිය නම් නිවරදි වූ, කුසල් වූ, නිවනට පමුණුවන්නා වූ, නිවන දක්වා පමුණුවන්නා වූ යහපත් දැක්ම සම්මාදිට්ඨියයි. මේ විදිහට තේරුම් ගන්න පුළුවන් යථාභාවක නියානික කුසල කියන වචනේ තුන තේරුම. යථාභාවක කියන්නේ නිවරදි. අයාකාලද කියන්නේ වැරදි. නීයාලික කියන්නේ උත්කලයා ඊවැරෙන් ඊවැර දිව්‍ය මාංශ රක්මාදී සැපේට කමනක් නොව නිවන දක්වාම දෙන්නම ලබන නිසා නීයාලික කියේ. උසල කියන්නේ අයහපත්දේ දසන යහපත්දේ මතුකරන උතුම් පිළිවෙතට කියන උසලියකේ. ඊළඟට සම්මා කියන මේ වචනේ තේරුමයි ඒ වචන තුනකින් දැක්කේ. සම්මා කියන්නේ ප්‍රාසාවක. සම්මා කියන්නේ නීයානික. සම්මා කියන්නේ කුසල. ඒක අපි පැහැදිලි කරගන්න කියන නිවැරදි දිට්ඨිය, නිවැරදි දැක්ම, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි මේ ක්‍රියාව, නිවැරදි ජීවිතය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය. ඉතින් මෙන්න මේ තේරුම් අනුව ආර්ය අෂ්ටාංග මාර්ගය අපි කොහොම සරලව වටහා ගන්නට ඕනේ. ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට දෙවියන්සයත, මනුෂ්‍යයත, බඹුන්සයත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන්සයත සමස්ත ලෝකයේම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරිය කෙනෙමේ උතුම් වචනෙන් ආමන්ත්‍රණය කර ඒ ආර්ය වූ සරුවඥන් වහන්සේගේ මාර්ගයේ දැවින් ආර්ය මාර්ගය අංගකට දැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක තේරුම. ඒ වගේම බුදුවරු, රහතන් වහන්සේලු, රහතන් වහන්සේලා, සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා නිවැරදි ආභෝධයක් ලබාගත් දැවින් නිවැරදි ජීවිතයක් උදාපත් කරගත් දැවින් ආර්ය කියන මේ වචنين භාවිත කරමින් හඳුන්වනවා. ඒ බුදු කසේ බුදුමහරහතන් වහන්සේලාද, සේසෝ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාද ආර්ය භාවයට පැමිණෙවද මාර්ගය නිසා මේකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අනිත් කාරණය ලෝකේ යන්තා මාර්ග ප්‍රතිපත්තිය ඇතුළු ඒ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨය කියන අර්ථයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වනවා. එනිකුත් දන්නවානේ ධම්මපදයේ 20 වෙනි මාර්ග වර්ගයේ මුල්ම කාර්යාවේ තියෙනවානේ. බොහොම ලස්සන එහෙමනම් ඒ කියන්නේ මග්ගානක්ඛංගි කෝසෙද්දෝ කට්ඨානං චතුරෝ පදා විරාගෝසෙද්දෝ ධම්මානං විපදානං චක්කුම මාර්ගයන් අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි. සත්‍යයන් අතරින් පදාතරක් ඇති ආරි සත්‍ය හතර ශ්‍රේෂ්ඨයි. ධර්මයන් අතරින් නිරෝධ නිරෝධ සංඛාත නිර්වාණ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. දෙපායත්තුන් අතරින් පසස් ඇති සරුවඥන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ තේරුමින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෝකයේ තියෙන සියලුම මාර්ග අතරින් ප්‍රතිපදා අතරින් ශ්‍රේෂ්ඨ මාර්ගය දැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියයි. අපි සලකා බලන්නට ඕනේ විසරණේ සමාදානයේ පටන් බෞද්ධ පිළිවෙත් මඟ සපස් වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩම හැටියටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා අවස්ථා දෙකක්. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ මාර්ග 34යි ඵල 34යි. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ සෑම කුසල සිද්ධියක් පාසා. ඒ කියන්නේ ත්‍රිසරණ සමාදානයේ පටන් සෑම කුසල සිද්ධකදීම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. දැන් තවත් දකින පිටා වැඩගත් දෙවීමක් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනකට දෙන් කරනවා. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා වැඩීම දෙනයි. තවත් තියෙනවා දෙවීම තුනක් මේකේ. ඒකත් අන්‍යතු වටාගෙන තිබීම මේ අපේ කර්ම විවරණයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ අංගික මාර්ගය, අට්ඨංගික මාර්ගය, සර්ව සංග්‍රහයක මාර්ගය කියලා කොටස් තුනක් මේකේ තියෙනවා. පංචාංගික මාර්ගය, අට්ඨංගික මාර්ගය, සර්ව සංග්‍රහයක මාර්ගය. මේ ලැබෙන්නේ අවස්ථා තුනට ඒ සිත් අනුවයි. පංචාංගික මාර්ගය කියන්නේ අංග පහක් ඇති ආර්ය අෂ්ටාංග ආරි මාර්ගයක් කියනවා. අට්ඨංගික මාර්ගය කියන්නේ අංග අටක් ඇති අෂ්ටාංගික මාර්ගයක් කියනවා. සර්ව සංග්‍රහයක මාර්ගය කියන්නේ සෑම කුසල චිත්තයක් පාසාම මේ මාර්ගාංග යෙදෙන බැවින් ඒ සම කුසලයක්ම කුසලයකට ඇති පැහැදිලි ධර්මයක් එක්කම මාර්ග කියන වචنين භාවිත කරනවා. දැන් අපි සලකා බලමු. දැන් මේ පින්නතුන් 500 සමාදන් වුණා නේද? මේ 500 සමාදන් වීමට ඵලමේ සාධුකාර දුන්නා. මේ සාධුකාරය තුල තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට নমස්කාරය කියවනේ. নমස්කාරය ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට තිසරණ සමාදන් වුණා. එක එක වචනයක් භාෂාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. ඊළඟ පංච සීලයේ සමාදන් වුණා. එක එක වචනයක් භාෂාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වුණා. අපි සලකා බලමු. මෙතන තියෙනවා පංචාංගික අෂ්ටාංගික සර්ව සංග්‍රහය කියන කොටස් තුනම. ඒ කියන්නේ සාධුකාර දෙන වෙලාවේ අපේ සිතේ පහළවන්නේ කොයි විදිහේ කුසල්කම්ද කියලා බලන්න. ඒ කුසල්කම් වශයෙන් දුනුරුවන් මේ ගුණ සිහියට නගාගත්ත සෝමනස්සසගත සිත ඥාන සම්ප්‍රයුක්ත සිතක් සිතන තියෙනවා. සෝමනස්සසගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික සිතක් සිතන තියෙනවා. මේ සිතේ තියෙනවා ධර්මතා සියල්ල 34ක්. ඒ වගේම අභිධර්මයේ ගන්න පින්නතුන් දෙයකින් මතක් කරගන්න පුළුවන්. දැන් මේ චිත්තචාරිකයන් සම්බන්ධ විස්තර කොහොම කියන්නේ අපි කාලේ ගන්නේ නැහැ. නමුත් එතන තියෙනවා ධර්මතා 34ක්. අන්‍ය සමාන චෛතක 13යි, සෝමනසා ගාන 19යි, 22යි, ප්‍රඥාවයි 33යි, උසාවසිතයි 34යි. මේ 34 මතක තියාගන්න කැපි. මේ ධර්මතා 34ේ තියෙනවා මාර්ගාංග පහ. එමනවාද මේ 34 ඇතුලේ තියෙනවානේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ කියන්නේ ඒක සම්මාදිට්ඨිය. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවානේ කුසල විතර්කය. ඒක සම්මා සංකල්පනාවයි. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවානේ වීර්ය. මේකට කියනවා සම්මා වායා. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවා එළඹසිත සිහිය, සාදු තියෙන සිහිය. ඒක සම්මා සතියයි. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවා ඒ චිත්ත එකඟත්වයේ පමුණුවන ඒකාග්‍රතා ඥානදී. ඒක සම්මා සමාධිය. එමක් නිසාද? ඒ වෙනාවේ කියන සාධුකාරදීනේ කුසාසිතේ ඥානයේ වත් ප්‍රඥා ඥායිසිකය අනුව ඥායිසිකය ගාඛාවකයි. නෛරාණිකයි කුසල. ඒ කියන්නේ ඒ සම්මා දිට්ඨියේවත් ප්‍රඥාව නිවැරදි. නිවැරදි දිට්ඨියක්, එවාගෙම නෛරාණික දිට්ඨියක් එවගේම කුසල සම්මා දිට්ඨියක් මෙතන තියෙනවා. ඒකට කියනවා සම්මා දිට්ඨි. එවගේම මෙතන තියෙන සාධුකාර ධීමේදී තමන්ගේ සිතේ පවත්වන්නේ නෙක්ඛම්, අව්‍යාකාද, අවිහිංසා සංකල්පන තුනෙන් එකක්. ඒ කියන්නේ සාධුකාර දෙනකොට අපේ හිත වැඩ කරන්නේ සාධුකාර ධීමෙන් අපට නිවන් මඟ අවදි වෙනවා, ආලෝක වෙනවා, නිවන් දකින්න හේතු වෙනවා කියන සත්‍යය. අන්න නෙක්ඛම් සංකල්පනාව. අනිත් කාරණය අපි යමක් නිහිතුවත් ඒ නාමයේ අපේ සිත අකුසලයේ දෙමින් අකුසල සිතිවිලි දෙමින් නික්මුණා. එනිසා එතන තියෙන කල්පනාව නෙක්ඛම් සංකල්පනාව. ඒ සාධුකාර දෙනකොට මේ අනිත්‍යත්ව සාධුකාර දෙනවා මේ විතර සිතේ ලොකු සංසිඳීමක් වෙනවා මෛත්‍රී කුසලයක. ඒකෝත අව්‍යාකාර සංකල්පනාව. ඒ සාධුකාර දෙන වෙලාවේ කිසියෙම කෙනෙකුගේ හිතේ නැහැ තරහක්, ව්‍යාකාරයක්, අනුන් නැසන වමසන, අනුන් කෙරෙහි ඊර්ෂ්‍යා සාගර සිටින්නේ නැහැ. අවිහිංසාකාරය. ඒ නිසා සම්මා සංකල්පනාව තුන කියලා. ඒ වගේම සාධුකාර දෙන්නේ එතන සිටේ වැඩ කරනවා උතුම් වීර්යයක්. සාධුකාර දෙන්නේ සද්ද නඟලා ඊර්ෂිතේ වීර්යයක් තියෙනවා. ඒක සම්මා වායාම. එතන කියනවා සාධුකාර දෙන වෙලාවේදී නූපන්න අකුසල් උපදින්නේ නැහැ. උපන්න අකුසල් යටදෙනවා. නූපන්න උතුම් කුසලයක් උපදිනවා, උපන් කුසල ගැදිනවා. මෙන්න සම්මා වායා. ඒ වගේ මේ වෙලාවේ මේ සාධුකාර දෙන්න දුහත් නගා ගන්නවනේ. ඒ දුහත් නගා ගන්න වෙලාවේ අපේ සිතේ පහළවන්නේ කුණුවන් කෙරේ ප්‍රසාදවත් සිතක්. කුණුවන්ගේ ගුණ සිහි වෙලාවේ සාධුකාර දෙන්නේ. ඒ වෙලාවේ සම්මා සතිය අපට දීලාතියි. ඒ වගේම එකඟත්වය එතන පිහිටා තිබේ. මේක නිසා සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග පහකින් යුක්ත මාර්ගයක් සාධුකාර තුනතියි. බලන්න අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුළේ සාධුකාර තුනනි. එවාගෙම නමස්කාරය කියන වෙලාවෙත් චිත්ත වීර්යයක්, චිත්ත වීර්යයක් ගානේ ජවන් සිතක් ගානේ මේ අංග පහ ලැබෙනවාමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පංචාංගික මාර්ගය ඔතන ලැබෙනවා ලැබෙනවාමයි. ඊළඟට අපි තිසරණ සමාදාන වෙනවා නේද? ඒ තිසරණ සමාදානයේදී සමාදාන වෙන්නේ වචනයක් වචනයක් වාසාම අපේ సంతාන තුළ මාර්ගාංග පහ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊළඟට අපි ශික්ෂාපද සමාදන් වුණා. ශික්ෂාපදේ සමාදන් වෙන වෙලාවේ පංචශීලයේ සමාදන් වෙනකොටම පානාදු කාතා වේදමණී ශික්ෂාපදේ කියවෙනකොට හිතින් චේතනාව පිහිටුවා ගන්නකොට මාර්ගාංග හයක් පහළ වෙනවා. ඒ මොනවද මාර්ගාංග හය? අර වගේම සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සිටින් මේ සමාදන් වුණේ. ඒ සමාදන් වෙනකොට ධර්මතා දිනවල 24ක් එතන තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක සම්මාදිට්ඨියයි. ප්‍රාණඝාතයෙන් වැළකී මුතුන් දෙයක්, ඒක බුදු කසේ බුදු මහරහතුන් වහන්සේට ඇති ගුණයක්. මමත් ඒක පිළිගනවා කියලා හිතනකොට සම්මාදිට්ඨිය. ඊළඟට ඒ චිතයේ තියෙනවා මම ප්‍රාණඝාතයෙන් වළකින්නේ කියලා කුසල විතර්ජයක්. ඒක නෙක්ඛම්ම සංකල්පනාවටත් වැදිනවා. අව්‍යාකාද සංකල්පනාවටත් වැදිනවා. අවිහිංසා සංකල්පනාවටත් වැදිනවා. එනිසා සම්මා සංකල්පනා යන කියන. ඊළඟට තන තියෙනවා නේද? විරති සම්මා කම්මන්තය. ඒ කියන්නේ මම කවදාකවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. කලින් කරන ක්‍රියාවක් නේ ප්‍රාණඝාතය. අනුන් උපදෙස් කියලා කිව්වත්, අනුන්ට විධාන කරලා කිව්වත් ඒක කාය කර්මයකයි අයිති. එනිසා එතෙන්දී කයින් සිදුවෙන ප්‍රාණඝාත කුසලය සිදු නොවීමට තමන් බලවත් විරති චේතනාවක් පහළ වුණා. පාල කරගත්තා. ඒකට කියනවා සම්මා කම්මන්ත මාර්ගාංගය. විරති සම්මා කම්මන්ත. ඊළඟට ඒ සඳහා උත්සාහය, ඒ සඳහා සිහිය, ඒ සඳහා එකඟත්වය ඇති වුණා. ඒවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි බාටපත් වුණා. බලන්න පංචශීලයෙන් එක ශික්ෂාපදයක් සමාදන් වෙනකොට මාර්ගාංග හයක් අනිවාර්යයෙන් පහළ වුණා. ඊළඟට අභින්නා දාන වේදමණී ශික්ෂාපදයන් සමාදි කියනකොට එතෙන් දෙත් අර වගේම මාර්ගාංග හයක් පහළ වුණා. ආමේස මිච්ඡාචාර වේදමණී ශික්ෂාපදයන් සමාදියාම එතෙන් දෙත් මාර්ගාංග හයක්ම පහළ වුණා. ඒ තුනේදීම ලැබෙන්නේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගය තමයි වැඩි කර ලැබෙන්නේ. යන අනිත් පහදී. ඊළඟට අපි බලමු මුසාවාදා වේදමණී සමාදම් වෙනකොට සම්මා කම්මන්ත වෙනකොට ලැබෙන්නේ සම්මා වාචා. ඒ වාග් දුත්තරිකයන්ගෙන් වැළකීමනේ. එතන සඳහන් වෙන්නේ මුසාවාදා වේදමණී පමණක් නෙමෙයි. මුසාවාදා වේදමණී කියන වාග් දුත්තරිකෙන් වැළකෙනකොටම සිසුනා වාචා වේදමණී, පරුසා වාචා වේදමණී, සම්පක්ඛලාපා වේදමණී අතරම සමාදන් වුණා වේවා. ඒක නිසා එයින් සමාගයේ సంతානේ වාචී දුත්තරිත විරචේ නම් වූ විරචේ සම්මා වාචාව පහළ වේ. එතකොට සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනාව, සම්මා වාචා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග හයක් එතන පහළ වුණා. ඒ වගේම සුරාමේනේ මජ්ජිමනාදක්ඛාන වේදමණී සමාදම් වෙන වෙලාවේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් එක්ක හයිරෙන්න. දැන් මෙතනින් පහදා ගන්න පුළුවන් මොන අර විසරණේ සමාදම් වීමේ පටන් අපේ කුසල චිත්ත වාරයක් පාසා අපි ගමන් කෙරේ කොහෙද? ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළේ. මේ වගේම අපි සංඝරත්නයේ දුතු හිත ගෞරව නමස්කාර කළා. මේ නමස්කාර කරනවා පසඟ පීඨව වඳිනවා. මේ පසඟ පීඨව වඳින කොටත් මාර්ගාංග හයක් අනිවාර්යෙන් පහළ වෙනවා. ඒ කියන්නේ එතන සම්මා වායාම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා සම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග හයම පහළ වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අපි යම් යම් කුසලයක් කරනවා නම් ඉතාම සරල, ඉතාම කෙටි වෙලාව, ඉතාම කුඩා කුසලයක් කළකත් අපේ සංකාලේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ වාග් කියනවා පූර්ණ භාග ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන නැත්නම් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අපේ දවසේ අපට පුළුවන් නේද හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන්න කියන එක අපට බොහෝම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ආරණ්‍යගත වෙලා, එක්තැන් වෙලා, දසශීලයේ සමාදන් වෙලා, එහෙම නැත්නම් පැවිදි වෙලා, එහෙම නැත්නම් දුසාංගධාරී වෙලා, මේ විදිහට සොහොම් පිට්ඨනියකට වෙලා, ගහක් මුලට වෙලා කමනක් වඩන දෙයක් නෙමෙයි. ඒ වාගේ වඩන්න පුළුවන් සමත් අය එසේ කරත්වා මේසේනම් ගිය බෞද්ධයන්ට එදිනෙදා සමාජයේ සෑම කටයුත්තකදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කනුව කටයුතු කර ගැනීමටයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. ඒ නිසා නේද මහා සාගර එක තැනින් ගැඹුරු වී නැත අඟලෙන් දියටෙන් දෙයෙන් බඹයෙන් මෙහෙම කියලා කියලා මහා මේරු පර්වත සමීපයේ 380,000 ගැඹුරයි. එදා අද දවසක් මහා මේරු පර්වතයේ සියසින් දුක් විද්‍යාඥයෙක් නැහැ. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අභිඥාලාභී නුද්දකනදී මහා සාගරයේ ප්‍රදේශයට යාගන්න බැරි නිසා මනුගන්න බැරි වූයේ. එසේ නමුත් 80,000ක් යොදුන් තරම් ගැඹුරු ඇති මහා සාගරයේ නැසගන්නේ අඟලෙන් පටන් ගෙන. ඒ වාගේ විසරණයෙන් පටන් ගන්න ශාසන පිළිවෙත් මඟ අන්තිමේදී රහත් බෝධිය, පසේ බෝධිය, ලෝතුරා සම්බෝධිය දක්වාම ගැඹුරට ගමන් කරයි. ඒ ගම්මීර ධර්මය සාක්ෂාත් කර ගන්නටයි අපි මේ ධර්මයේ හදා ගන්නට උනන කරන්නේ. අපි ගමනක් යද්දී මල් ගහක් දැකලා බොහොම ලස්සන මල් පිපිලාදී. මේ ලස්සන මල් පිපිලා තියෙනකොට අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න තැනත්තා විසින් හරි ලස්සන මල් ගහක් නේ. එච්චරයි. එයාගේ දැක්ම සම්මාදිට්ඨිය නෙමෙයි. එයාගේ කල්පනාම සම්මා සංකල්පනා නෙමෙයි. ඒ වගේ එතනත්තාගේ තෝත මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප, මිච්ඡා වායා, මිච්ඡා සති, මිච්ඡා සමාධි වයි පහළ වෙන්නේ. නමුත් බෞද්ධයා එම නැත්තා යෝනිසෝ මනසිකාරය එමත් නැත්තන් නුවණින් කල්පනා කරන්න පුරුදු වූ ඥානවන්තයා මේ මල් ගහ දැක්වනක පාට හිතන්නේ සාදු සාදු මේ මල තුන් ලොවක අග්‍රගන්‍ය වූ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා. ගහට අබදිච්චේ නැහැ, මල් නෙළුවේ නැහැ. ගහවට දීම තමන්ගේ චිත බුදු ගුණයක් ආවර්ජන කරගෙන ඒ පූජා වේවා කියලා සිතින් ආවර්ජන කළා. එනේ මාර්ගයන් කුමාරී අපි මාර්ග යනකොට රාත්‍රී කාලේ බොහෝම ලස්සන ආලෝකව දකිනවා. ඒ කියන්නේ බොහොම ලස්සනට පාරවල් වල එමු නැත්නම් යම් තැන් වල සරසන පුරන් වල බොහොම ලස්සන විදුලි බුබුළු ආලෝක දකිනවා. ඒ හරි ලස්සනයි නිකන් හිතුවත් වැරදි. එතෙන්ද කියන්නේ සාදු සාදු මේ ආලෝකයේ තුන් ලෝකේතම ආලෝකයේ දුන්න ත්‍රිලෝකදීක සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජාවක් වේවා. එමින් මාධ්‍යෂ්ඨය කුමාරී මේ වගේ හැම විටම අපට ඇහැට දකින්න තියෙන කනට ඇහෙන ආග්‍රාණය කෙරෙන රස වශයෙන් දැනෙන ස්පර්ශ වශයෙන් දැනෙන හිතට අරමුණු වෙන සෑම අරමුණකදීම අපට පුළුවන්කම තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ග විසුණු අස්න ආර්යම ප්‍රබෝධමත් උනාසෙලාගේ මුණ දකින්නට ආර්යම ප්‍රියම් කරයි ප්‍රසන්නයි කොයිලාවක දුක් නොසු මුණක් නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කළා වික්ෂුන් වහන්සේ ජීවත් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. කීවර නගන්නේ වචනයක් කතා කරන්නේ සිටිනෙල්ලක් හිතන්නේ යමක් දිහා බලන්නේ යමක් දිහා අහන්නේ යම් කිසියක් කරන්නේ දෙන කිසිම සංකල්පනාවකින් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ නැහැ. ඒක කීර්ති ගමනේ යොමුද්ද මේ නිවන් මාර්ග බොහොම ප්‍රීතිමත් ගමන. ඒ නිවන් මාර්ග ගමන් කරන්නාට චිත්ත පීඩාවක් නැහැ. කියන චිත්ත පීඩාවක් සංසිඳෙනවා. කාය පීඩාවක් නැහැ. කියන කාය පීඩාවක් සංසිඳෙනවා. ශෝකයක් නැහැ. කියන ශෝකයක් යටපත් වෙනවා. පරිදේවයක් නැහැ. කියන පරිදේව හැඳින් වැළපීම් පවා යටපත් වෙනවා. කායික දුක්ඛයක් නැහැ. කියන කායික දුක්ඛයක් යටපත් වෙනවා. මානසික දුම්නසක් නැහැ. මානසික දුම්නස තමයි යටපත් වෙනවා. කාමයක් නැහැ කියන කාමයක් යටපත් වෙනවා. දේශයක් නැහැ කියන දේශයක් යටපත් වෙනවා. මෝහයක් නැහැ කියන මෝහය යට වෙනවා. මාන්නයක් නැහැ කියන මාන්නය යටපත් වෙනවා. දික්ඛයක් වැඩි දැකීමක් නැහැ ඒවා යටපත් වෙනවා. ඊර්ෂ්‍යාවක් නැහැ සමේතම අනුන්ගේ සම්පත්තියට මෝදනය වෙන. මේ විදිහට තවතින්ද පුළුවන්කම තිබෙන්නේ මගේ ශ්‍රාවකෝත්තර වෙලාවේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කනුව පිළිපදිනවා කියන එක සරුවක් යනවාසේ පාදා වදාළ. ලෝකයේ ඉන්න මිනිස්යන් එක්කාසු කළ සංසන්දනය කළ ගැලුවොත් බෞද්ධයන් තරම් ප්‍රබෝධමත් පිළිසක් නෑ කියන්න පුළුවන්. අනිත් අයට කොච්චරවල් ලෞකික සම්පත් කියන්න පුළුවන්. ඒ ලෞකික සම්පත් වලින් ඒ අය විඳින්නා වූ මානසික තෘප්තිය සංක්ලේශයි. ඒ කියන්නේ කීති සහිතයි. නමුත් බෞද්ධයන් විඳින්නා වූ මානසික තෘප්තිය බොහොම නිරාමිසයි. බෞද්ධයන් නිතරම කලකන්නේ ධර්මානුකූලව. මෙන්න මේක නිසා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ කීර්ති ගමනියෝ කියලා දේශනා කළේ. රෝගාතුර කෙනෙකුට පිළිත් දේශනාවක් කරන වෙලාවේ, නැත්නම් බෝධි පූජාවක් කරන වෙලාවේ, ධර්ම දේශනාවකට සමන් දෙවන වෙලාවේ මේ රෝගියාගේ සිතට පහළ වෙනවා ධනවත් ප්‍රසාදය. කුසාවිත දෙහෙලියක් පහළ වෙනවා. රෝගිය සිතේ පහළ වන කුසල චිත්ත පරම්පරාව තුළ පහළවන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා සමහර විට ඒ තැනැත්තාට තව ජීවත් වෙන්න දිනකෝ තියෙනවා නම් මේ වර්තමානව රැස් කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ග කුසලයේ හේතුවෙන් රෝගී කෙනෙක් වෙලා රෝගාබාධ ඇති වෙන්න හේතු අකුසල යටපත් වෙලා ඒ තැනැත්තා සූපන්ත ආවේදපත් වෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තියෙන සිත සාන්තිය අසීමිතයි. එවාගෙම බයටපත් වූ කෙනෙක් බයටපත් වූ තැනැත්තාට ධර්මානුශාසනාවක් කරන විට, පිළිත් දේශනාවක් කරන විට, බෝධි පූජාදියක් කරන විට, ආර්ජිනසලයක් කරන විට, රෝගී සිතේ ප්‍රසාද මූලක කුසාලයෙන් පහළ වෙනවා. ඒ කුසාලිතේ ඇදෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රෝගී සිතේ පහළ වීම නිසා ඔහු ඒ මොහොතේම කායගත ගැනීමෙන් දුර වෙලා තුනන් වෙලා බොහෝම නිර්භීත, බොහෝම ප්‍රබෝධමත් සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ වාගේ ඕනෑම අසහනකාරී දෙනකොට සහනශීලී බවක් ඇති කරගන්න ඒ කාලේ මාර්ගය වෙනවා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන හැටියට දාසේ පඬු කුතුහ කර ගැනීම. එතකොට බෞද්ධයන් වශයෙන් අපට තිබෙන්නේ ලාභ අලාභ දෙකේ, යථායත දෙකේ, නිංගා ප්‍රසංසා දෙකේ, සැප දුක් දෙකේදී කම්පානවන සිතක් ඇති කරගන්න නම් උදේ අවදෝතන් පටන් නිින්ද යනතුරු මම අද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කටයුතු කරන්නේ මේ කියලා අදිස්ථාන කරගෙන ඒ කන්ව පිළිවෙත් දෙීමයි. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව කොහොමද කටයුතු කරන්නේ කියන එක දැන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් පාණ්ඩ අපි අවදි වෙන වෙලාවෙදී මේ අවදි වීම සමගම අපි ගන්නවා බුදුගුණයක්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ වචනේ හිතින් කියන්න නම් තියෙන. මේ අවදි වෙනකොටම අපේ සිතේ පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සඳහන් කළානේ මේ චිත්තසෝ ගාථාව නෙමෙයි. නමස්කාර පාඨයේ සවා සිහි කරන වෙලාවෙදී අපේ සිතේ පහළ වුණේ සෝමනස්ස සාගත කුසල සිත් පරම්පරාව. ඒ කුසාසිත පරම්පරාවේ ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි අවදි වෙන්නේ. ඊළඟට අපි යම් කිසි බුදු ගුණයක් ආවර්ජනා කරමි, දහම් ගුණයක් හෝ ආවර්ජනා කරමි, සංඝ ගුණයක් හෝ ආවර්ජනා කරමි, මෛත්‍රී සිතක් හෝ ආවර්ජනා කරමි, එනම් යම් කිසි බුදු බණ කඩයක් අනු චිතර නගාගෙන දක්ම දෙනවා, මුණ සෝදනවා, මුණ පිහදානවා, මුදුන් ඇද ගන්නවා, එහෙම නැත්නම් වතුර ස්නානය කරනවා, එහෙම නැත්නම් කෑම බීම ආදී සූදානම් කර ගන්නවා, අනුභව කරනවා, මේ සෑම කටයුත්තකදීම අපට පුළුවන් වෙනවා අර විදිහ යහපත් දෙයක් සිත සිතා ඊ කනුරූපව කටයුතු කරන්න. යටත් පිළිසෙ මේ හිතන්න පුළුවන් බුදු ගුණ අනන්තයි. අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්ත්වෝ සුවපත් දෙස්වා. බුදු ගුණ අනන්තයි. අනන්ත බුදු ගුණ බලයෙන් මටත් අන්නයටත් නිරෝගී සත ලැබේවා. බුදු ගුණ අනන්තයි. අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්ත්වෝ කායික මානසික සුවයෙන් සුවපත් දෙස්වා. ඕනතරම් දේවල් හිතන්න පුළුවන්. ඒ හැම හිතිල්ලක් වාසාම පහළ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ උතුම් ප්‍රතිපත්ති මාර්ගයේයි. අපි සලකා බලමු මෛත්‍රී සිතක් පහළ කරගන්න වෙලාව ගැන. දැන් තමන්ගේ දිවසේ ජීවත් වෙන දෙමව්පියන්ද, සහෝදර සහෝදරියන්ද, දූ දරුවන්ට, සේවක සේවිකාදීන්ට අපි අවශ්‍යම සැමදා මෙත් වඩන්න ඕනේ. මේ මෙත් වැඩීමේදී ගොඩක් වේලාවක් ගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ කටයුතු කරද්දීම තමන්ගේ නිවසේ ඉන්න පින්නතුන් නැත්නම් ඒ සමාජිකයන් සිහි කරගෙන තමන්ට තමන් මිත් කරගෙන එක එක්කෙනා වෙත මිත්සිත යවන්නට පුළුවන්. ඒ මිත්සිත යැවීමෙන් මොකද සිද්ධ වෙන්නේ? තමන්ගේ සිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගාංග වැඩෙනවා. මෛත්‍රී භාවනා කිරීමේදී පහළ වෙන කුසල් සිතේ තියෙන සැබෑ දැක්ම. ඒ කියන්නේ මේ සුවපත් වීම කියන එක තියෙන රෝගාබාධ සංසිඳීම පමණක් නෙමෙයිනේ. සුවපත් වීම කියනක පහත් බව පසේ බුදු බව ලෝතුරා බුදු බව දක්වාම සුවපත් වීම තමයි. එතකොට එදිනෙදා ජීවිතයේ තවස්සේ සැපය හා ආයික මානසික සැපය එවාගෙම ඥාන සුවයත් සමාපත්‍ති සුවයත් විපස්සනා සුවයත් මාර්ගඵල සුවයත් නිවන් සුවයත් සියල්ලම සම්බන්ධවයි සුවපත් වේවා කියන මේ තුන් වචනේ පාවිච්චි කරන්නේ. සුත්තෝතේ සූපත් මේවා කියන මේ වචනේ නිවරදි. ඒ සම්බන්ධව යොදන ඥාණය සම්මාදිට්ඨියයි. ඒ සම්බන්ධව යොදන විචාරකය සම්මා සංකල්පනාවයි. ඒ සම්බන්ධව යෙදෙන උත්සාහය සම්මා වායාමයයි. ඒ සම්බන්ධව යෙදෙන සීලය සම්මා සතියයි. ඒ සඳහා යෙදෙන එකඟත්වය සම්මා සමාධියයි. එනිසා මේ මෛත්‍රී භාවනාව තුළින් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමක් වෙනවා. ඉතින් මෙතන දැන් කියෝනේ නැහැ වැඩි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන ඒකත් අපි සිතා බලන්න ඕනේ. දැන් අපි කුසල් සිතකින් ඉන්නවා. යටත් පිළිසෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සිතන සමාදම් වීමත් කුසල් සිතකින් ඉඳීමක්නේ. අපි දැන් සිතගෙන සමාදම් වෙනවා පමණක් නෙමෙයි. ඉසරණේ අනුස්සති භාවනාවක් කරගන්න ඕනේ. උදේ අවශ්‍ය ඉසරණ සමාදම් වෙනවා. පන්සිය සමාදම් වෙනවා. ඒක සමාදාන කුසලයක්. ඊළඟට ඒක අනුස්සති කරන්න ඕනේ. එනම් උදේ පටන් නිදට යනතුරු දවසේ වෙන කිසිවක් හිතන්නේ නැත්නම් මේක හිත හිතයි. දන් කරණම් ගච්ඡාමි ධම්මං කරණම් ගච්ඡාමි සංඝං කරණම් ගච්ඡාමි ආදි වශයෙන් ඉසරණේ ආ ශික්ෂාපදී ඉතිං කියව ඒවා දවසේ යනවා. රාසියම කටුත්තක්ම කරනකොට මේ විකින් කියවල. එහෙන් සිද්ධ වෙන්නේ කුමක්ද? සමාදාන සීලය සමාදන් වෙච්ච වෙලාවේ. දැන් තියෙන අනුස්සතිය සීලයක්. සීල අනුස්සතියයි. ඉස්තරණිය ආවර්ජනා කිරීම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ අනුස්සතියක්. ශික්ෂාපද ආවර්ජනා කිරීම සීල අනුස්සතියක්. ඉතින් එයින් අපේ සංකාන තුළ අර සිටිනිල්ලක් සිටිනිල්ලක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා. එයින් අපේ සංකාන තුළ අර සිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න අපේ සංකානේ පහළ වෙනවා යහපත් ජීවිත පැවැත්මක්. කොහොමද කියන්නේ ගෝතාන ලක්ෂණය කියලා. දැන් මේ මාර්ගාංග අටේ තියෙන ලක්ෂණ අටක්. සම්මාදිට්ඨිය තියෙන්නේ ලක්ෂණ ලක්ෂණ. සම්මා සංකල්පනාව තියෙන්නේ අභිරෝපණ ලක්ෂණය. සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිග්‍රහණ ලක්ෂණය. සම්මා කම්මන්තයේ තියෙන්නේ සම්මා සමුත්ථාපන ලක්ෂණය. සම්මා ආජීවයේ තියෙන්නේ ගෝධාන ලක්ෂණය. සම්මා වායාමයේ තියෙන්නේ සක්කාන ලක්ෂණය. සම්මා සතියේ තියෙන්නේ උපස්ථාන ලක්ෂණය. සම්මා සමාධියේ තියෙන්නේ අවික්ෂේප ලක්ෂණය. මේක කොහොමද බලන්න ඕනේ? සම්මා දිට්ඨි කියන එකේ කියන්නේ දස්සන ලක්ෂණය කියලා. දස්සන කියන්නේ දැකීම. දැන් වාහනයක් පදවන යෙදුණු උතුමා තමා රාත්‍රී කාලයක නම් ගමන් කරන්නේ වාහන ඉස්සරෙන් ඉදිරියම යන්නේ ආලෝකයෙන්යි ලයිට්ලි. ඒක නිසා පාර දකින්න. පාර දැකීම නිසා වාහනේ පදවන්න පුළුවන්. ඒ වාගේ අපේ ආගමික කටයුතු එම නැත්නම් අපේ දෛනික කටයුතු නිවරදෙව ඉරිතුව ගමන් කරවන්න පුළුවන් වන්නේ මේ සම්මාදිට්ඨිය නිසායි. ඒසම හැම දෙයක් ගැනම නිවර දැකීම ලැබෙන බැවින් සම්මාදිට්ඨිය තියෙන්නේ දස්සන ලක්ෂණයයි. සම්මා සංකල්පනාවේ තියෙන්නේ අභිනිරෝපණ ලක්ෂණය. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නේ කියන නැගිට්තෝනවා. නැගිට්තෝනකොටම සමහර තමම නැගිටිනවානේ. සමාගේ ඔල්ලෝසුවේ සීනුව වැඩිමින් නැගිටිනවා. දැන් භික්ෂුන් වහන්සේලාට ගෙඩි අහන්න යනකොට නැගිටිනවා. සමහර කුකුලන්නකොට නැගිටිනවා. ඒ හැමතැනකදීම නැගිටීමක් වෙන කියලා. නැගිටීම නිසා තමන් ක්‍රියාකාරී වෙනවා. ඒ වගේම මේ විචාර්යේ හේවා සම්මා සංකල්පනාවේ තියෙන්නේ අපේ සිත නිතරම අරමුණට නංගන. ඒ කියන්නේ ඉතින් එකට අපේ කුසල් සිතේ නම්වන්නේ මේ සම්මා සංකල්පනාව. මෙහෙම කරන්න, මෙහෙම කරන්න අන දෙන්න වගේ ස්වභාවයක්. ඒකද කියනවා අභිනිරෝපණ ලක්ෂණය. ඊළඟ සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිග්‍රහණ ලක්ෂණය. සම්මා පරිග්‍රහණය කියන්නේ උද්ධේයයන් එක්කාසු කරගන්න. දැන් මේ ධර්ම දේශනාව කරන වෙලාවේ සාලා පුරාම ඉන්නේ නැත්නම් ඉතලා සමාධියකට පත් කරානි සිටින්නේ. ඒ සමාධියකට පත් වීම තමයි පරිග්‍රහණ. සමහර විට දේශකයන් වහන්සේලා වටේ ලක්ෂ ගණන් ශාල ජනතාවා දැස්වෙනවා. ඒ මොකද ඒ වචනේ තියෙන සම්මා පරිග්‍රහණ. බුදුරජාණන් එක්කාසු කරන. දලෝතුනා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලදී දසදහස් අස්සක්කන පිළිස එක්කාසු වෙනවානි. ඒ සම්මා පරිග්‍රහණ. සම්මා වාචාවෙන් කියන්නේ උද්ගලයන් එක්කාසු කරන හිත එක්කාසු කරනවා අදහස් එක්කාසු කරනවා සිතිවිලි සමාධි භාවයට පමුණුවනවා. ඒක සම්මා වාචාවේ කියන පරිග්‍රහණයක්. බොරුවක් නැති, හේනමක් නැති, නපුරු වචනයක් නැති කිස් වචනයක් නැති යහපත් වචන වල ශක්තිය එකයි. සම්මා සම්බන්තියේ තියෙන සම්මා සමුත්ථාපන ලක්ෂණි. දැන් අපි නමස්කාර කරන්නේ ඉස්සෙල් දෝත් නගා ගන්නවනේ. ඉස්සෙල් දෝත ඉමුනේ පාතේලාගෙන. දෝත නැංගිවේ අන්න සම්මා සම්බන්තයි. සම්මා සම්බන්තෙන් අපේ දෝත නැංගි සිටිය. ඒ වාගේ අලුත් අලුත් කුසල් නගා සිදුවන්නේ සම්මා සම්බන්තයෙන්. ඊළඟ සම්මා ආජීවයෙන් දෙන ගෝදාන ලක්ෂණි. ගෝදාන කියන්නේ පිරිසිදු බව. අපි හැමෙලාම පිරිසිදු බව සොයනවා සම්මා ආජීවය නිසා. කැපකට සොයනවා. මේක සුදුසුයි මේක නසුදුසුයි කියලා සොයනවා. මේක වරදයි මේක නිවැරදයි කියලා සොයනවා. ඒ නිසා අපි නිතරම පිරිසිදු බවකට පත් වෙන්නේ සම්මා ආජීවයෙන් දැනින් ඒකට කියනවා ගෝදාන ලක්ෂණි කියලා. ඒවා තේරුම් ගන්න වටිනවා. සම්මා වායාමී කියන්නේ සංඝාන ලක්ෂණි. එනේ පසුබට වෙන වෙලාවේ තවත් කෙනෙක් උනන්දු කරවනවානේ. ඒ වගේ මේ වීර්යයෙන් කරන්නේ පසුබට වෙන දයාලෙ සිත් නැවත නැවත නගා සිටුවමින් උත්සාහවන්ත කිරීමයි. ඒක සම්මා වායාමයේ තියෙන සග්ගාන ලක්ෂණයයි. සෝවා ගැනීම දුකුදීන. ඊළඟ සම්මා සතියේ තියෙන උපස්මහා ලක්ෂණයයි. දෙන්නා දෙනවා. බුදුගුණ, ධම්මගුණ, සංගුණ පෙන්වන්නේ, උසාව කරන්න පෙන්වන්නේ, වටහා දෙන්නේ එළබසි ඉන්නේ ඒ සම්මා සතියේ හරියට දුරු පාළියක වාග් සම්මා සමාධියෙන් කියන්නේ අවික්කේක ලක්ෂණ. ඒ කියන්නේ හිත විසිරෙන්නේ දෙන්නේ නැහැ. එක්කාත්මිකතාවයක් එකඟත්වයක් ඇති කරනවා සම්මා සතිය. මෙන්න මේක නිසා මේ කියන මාර්ගාංග තුලින් අපේ ජීවිතයට විශාල අර්ථයක් සැලසෙනවා. ඒ අපට ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම අතිශයින්ම සරලයි. ඒ වගේම ඕම ප්‍රීති ගමනීය ප්‍රීති ගමන මේක නිසා අපි මේ ගැන වැඩියෙන් තේරුම් කරගන්න ඕනේ. දැන් අද දවසේ අපි සලක බලමු මහා පින්කම් පෙළක් සිද්ධ වුණ මේ ඇතලපුර පසළොස්වක් බොහෝ දවස. මේ ඇතලපුර පසළොස්වක් බොහෝ දවසේදී බුදුබණ අපි ආවර්ජනා කළා. කොහොම යතසෙල් ගසසෙල් ආදී සමාදන් වරක්ද ධර්ම ශ්‍රවණය කරන බෝධි පූජාදී අවස් වෙනවා. අනේක දාගමක පින්කම් වල යෙදෙන. ඒ හැම වෙලාවම අපි සංකානේ පරතින්නේ මෙන්න මේ කියන මාර්ගාංගේ වැඩෙන කුසලිත වීදි පරම්පරාවන්. ඊට ආලෝචනා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියෙද බුද ශාසනයේ පිළිවෙත්ම අනුගමනය කර ගැනීමත් අපි විශේෂයෙන් අදිස්ථාන කරගන්න ඕනේ. ඒ අදිස්ථානයේ තුලින් අද මේ ඇසල පොය දවස අපට උදා වුනේ ලෝතුරා සරුවක්යන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් දේශනා කළේ ඒ අනුතර සද්ධර්ම දේශනාවෙන් අවුරුදු 1586කට පස්සේ තමයි අද මේ ඇසල පොය අපට උදාපත් වුනේ. මේවා ඇසල පොයවා 100ක්වත් දැක ගන්නට මේ පින්වත් සෑම දෙනාට රත්නත්‍රය අනුභවයෙන් දීර්ඝාස ලැබේවා. මේ ලබන දීර්ඝාස තුලින් දවසක් පාසා නෙමෙයි, පැයක් පාසා, විනාඩියක් හතරක් පාසාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හා ගෞතම ලෝකෝත්තර සියන අභිමතාපය මුදුන් පමුණවා ගැනීම තුකනිස්රේ වෙන්නේ මේ අපි ශ්‍රේෂ්ඨ වූ ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුව කටයුතු කරගන්න කබඩ ශක්තිය, බලය, ධෛර්යය, වීර්යය, ආරක්ෂාව, ආශිර්වාදය, සතිය, සමාධිය, ඥානය, ඡන්දේ, චිත්තේ, වීර්ය, වීමංසාවද තව තවත් ලැබේවා, වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරවා ගන්න. අද මේ ධර්මානුශාසනයේ සවන් දීමෙන් අත්පත් වූ කුසලානුසංස බලයෙන් දවසින් දාට පුරපස සඳහන් ඉන්වත් සෑම දිනාට ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරමින් දෙලව ආයුරෝග්‍ය සම්පත් ලබා සාම්ප්‍රදායික ස්වර්ණ සංඛාද සම්පත් මුදුන් පමුණවාගෙන දෙලව ජයගෙන සතිර වැඩින් ගතු බෝධියෙන් ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රී සම්බන්ධ අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ.